මේ ශනේ තුල සිදුවෙන දේ ඊළඟ ශනේ නෑ, ඒක වෙනස්. තප්පරෙන් තප්පරයට ලෝකය වෙනස් වෙනවා. තප්පරෙන් තප්පරයට වර්තමානයේ අතීතයට යනවා. අතීතයේ වර්තමානයට එනවා. ඒ වර්තමානයේ අතීතයට යනවා. එතකොට කොහොමද මේක රඳවන්නේ? අපි වඩන කමඨාන, අපි වඩන මාර්ගය නිවැරදිව අපට කවදාද තේරෙන්නේ? එදාට කවුරුත් මාර්ගේ වඩන්නේ නැහැ. ඇයි? නිවැරදිව තේරෙනකොට ඒක ప్రత్యක්ෂ වෙලා ඉවරයි. ඒක වඩන්න දෙයක් නැහැ. මේක වැඩිලා ඉවරයි. මේක තාම තේරිලා නැහැ. අන්න ඒ තේරිච්ච නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. හරියටම මේ ලෝකේ මේ නාම රූප කියන්නේ මොකද්ද කියලා තේරුණොත් යාට වඩන්න දෙයක් නැහැ. තේරුණාම ඒක ప్రత్యක්ෂ වෙනවා. හරියට තේරුණොත් ඒ තේරිච්ච එකම අවබෝධය වෙලා ඒ අවබෝධයම ప్రత్యක්ෂ වුණාම දැන් මොකද්ද වඩන්නේ? වඩන්න දෙයක් නැහැ. ඒක අර ඇයෙනකොට සුතමේ ඥාණයෙන් මේ රාතුනේ ක්‍රමයට. ඇයි ඒක හරියටම ప్రత్యක්ෂ වෙනකොට මේ වඩන් දෙකක් ඉතුරු වෙලා නැහැ. වඩන් දෙකක් ඉතුරු වෙලා තින්නේ තාම තේරිලා නැති නිසා. වඩනවා කියනකොටම කමටහන් දෙන්නේ, ඒව සාකච්ඡා කරන්නේ, ප්‍රශ්නාන්‍ය උත්තර දෙන්නේ. ඇයි වඩනවා කියන්නේ? මෙයාට තාම තේරිලා නැහැ. වඩන් දෙ ඉතුරු වෙලා තියෙනවා. තවත් මේක මේ වඩන් දෙ තියෙනවා කියලා කියන්නේ මේක ప్రత్యක්ෂ වෙලා නැහැ. වඩන දෙයත් මම නම්, වැඩෙන දෙයත් මම නම්, නිමාවත් මම නම්, දැන් වඩන්නේ කවුද? අනාවබෝධේ. අවිද්‍යාවයි මේ වඩන්නේ. මෙච්චර කාලයක් කමටහන් වඩනවා කියන්නේ අපි අවිද්‍යාව මේ නඩත්තු කරන අවිද්‍යාව වඩන්නේ මේ. කවදරි මේ වඩන එකත් මම, වැඩෙන එකත් මම, නිමාවත් මම කියලා තේරුණ දවසක විද්‍යාව පහළ වුණා. විද්‍යාස පහළ වුණාම අවිද්‍යාව අතුරුදන්. දැන් වඩනවද? එයා බලාගෙන ඉන්න ලෝකෙදී. ඇයි? වඩන් දෙකක් නැහැ යාට. මේක තේරුණාද නැහැ? මේක තේරුණා නම් මේ වෙනකොට රාත්නේ. මේ වෙනකොට රාත්. වඩන සියලුම දෙනා වඩන්නේ මොනවද? දැන් මේක කිව්වම සමහර වෙලාවට මිනිස්සුන එතකොට දැන් අපි ඔක්කොම අවිද්‍යාවද වඩන්නේ? එතකොට මේ දේශකයන් වහන්සේලා අපට දෙන කමටහන් ඔක්කොම අවිද්‍යාවද? එතන ලෝකේ මේ දෙන භාවනාව ඔක්කොම අවිද්‍යාවද? දැන් මේක ලොකු ප්‍රශ්නයක්. අපි හානෝ උත්තරයක්. අපි ප්‍රශ්නයක් අහන උත්තරයක් අහනවා. ලෝකේ හැම තැනම වඩන එක විද්‍යාව නම් විද්‍යාවක් වඩන්නේ ඇයි? විද්‍යාව කියලා කියන්නේ සීයනේ. සීයයිල පැවතින එකක්. ඒක වඩන එකක් නෙමෙයි. එහෙනම් අපි මේ වඩන දේ අවිද්‍යාව නිසානේ කඩතොළු හදන්නේ, ප්‍රශ්න අහන්නේ, ගැටළු සාකච්ඡා කරන්නේ, නැවත නැවත මේක මේ පුරුදු කරන්නේ ඇයි? අවිද්‍යාව නිසා තමයි මේකෙම වෙන්නේ. විද්‍යාවකෙම වෙන්නේ. එහෙනම් කමටහන් වඩනවා, භාවනා වඩනවා කියලා කියන්නෙම එයා තාම විද්‍යාව අඳුරන්නේ නැහැ. එයා මේ අවිද්‍යාව වඩන්නේ. විද්‍යාව අඳුරන කෙනා, විද්‍යාව බවට පත් වෙච්ච කෙනා අවිද්‍යාව වඩන්නේ. ඒ කියන්නේ එයාට කමටහන් නැහැ ලෝකේ. භාවනා නැහැ. එයා ඒකේ නිමාව දක්පු කෙනෙක්. අපි වඩන කමටහන භාවනාව කවදාරි දවසක රාත් වෙනව නේද? කවදාරි දවසක රාත් වෙනවා. රාත් වුණාට පස්සේ අපි මේ කමටහන වඩනවද කියලා ඇහුවම නෑ. ඇයි? රාත් වුණාට පස්සේ මොනවද කමටහන වඩන්නේ? රාත් වුණාට පස්සේ මේ භාවනාව කරනවද? සතර සති නෑනේ. ඇයි? රාත් වුණාට පස්සේ මොකටද මේ භාවනාව වඩන්නේ? රාත් වුණාට පස්සේ කමටහන් වඩන්නෙත් නැත්තම්, රාත් වුණාට පස්සේ භාවනා කරන්නෙත් නැත්තම් රාත් වෙනකම් කරනවනේ. ඒ කියන්නේ ඒකේ මොකද්ද ඒකෙන් තේරුම් කරන්නේ? ඒ කියන්නේ තාම රාත් වෙනදායි අවස් විදිහට යට ඒක තේරිලා නැහැ. තේරිලා නැත්තම් තාම මේ මේ මේ මේ කියන රාත් වෙනකම් මේ වඩන හැම එකෙම අවිද්‍යාවක් තමයි මේ නඩත්තු වෙන්නේ. ඒක නිරෝධ වෙනකොට රාත් වෙනවා. රාත් වුණාට පස්සේ වඩන්නේ නැහැ. රාත් වෙලා නැති නිසා වඩනවා. ඒ කියන්නේ වැඩන්නේ අවිද්‍යාව. ඒ නිසා තමයි රාත් වෙලා නැත්තේ. සාක්ෂිය. එයා ඒ වඩන එක තුළම සාක්ෂිය තියෙනවා. හැම කමඨාණක් තුළම මේක තියෙනවා. රාත් වෙන්න බෑ කියලා කියන්නේ අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව තියෙන නිසා තමයි කමඨාන නඩත්තු වෙන්නේ. අවිද්‍යාව නැත්තම් කමඨාන නඩත්තු වෙන්නේ නැහැ ලෝකේ. නඩත්තු කරන්න බෑ. විද්‍යාවේ කොහොමද නඩත්තුවක් තියෙන්නේ? එහෙනම් අපි පුරුදු පුහුණු කරන වඩන හැම දෙයක් තුළම දෝෂයක් තියෙනවා. මොකද්ද? තාම මේක අපට තේරිලා නැහැ. තේරුණොත් වඩනවද? තේරුණාට පස්සේ මොනවද වඩන්න තියෙන්නේ? වඩන්න ඉතුරු වෙලා නැහැ. එහෙනම් තේරෙනකන් මේක වඩන්න වෙනවා. අවිද්‍යාව තමයි වඩන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. මේකට පිළියමක් නැහැ. ප්‍රඥාව මදි නිසා, අවබෝධය මදි නිසා අවිද්‍යාව වඩලා ඒකෙන් බැටකාලා වැරදිලා ප්‍රශ්න ගැටළු වලට මූණ දීලා ගුරුවරයාගෙන් ඒවා පාදගෙන පාදගෙන පොඩ පොඩ පොඩ විද්‍යාව ඇති කරගෙන, අවබෝධය ඇති කරගෙන, ප්‍රඥාව ටික ටික ටික දියුණු කරගෙන අර අවිද්‍යාව සම්පූර්ණයම පාර දෙන අවිද්‍යාවට අයින් කරපුවාම විද්‍යාව පාළ වෙන වැඩ ඉවරයි. එතනින් කමඨානත් නැහැ, මාර්ගයත් නැහැ, මොකවත් නැහැ. දැන් මාර්ගයේ කෙනෙක් වඩනවායි කියලා කියන්නේම එයා තාම මාර්ගය හඳුරන්නේ නැහැ කියන එකනේ. මාර්ගය දන්න කෙනෙක් මාර්ගය වඩනවද? නැහැ. එයා මාර්ගය දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි ඒක දැනගන්න වඩන්නේ. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් මේකේ යට මොනවද තියෙන්නේ දන්නේ නැහැ නිසා ආරනවා. ආරන කෙනා දන්නවද මොනවද තියෙන්නේ කියලා? දන්නේ නැහැ. හැබැයි දන්න කෙනා ආරනවද? නැහැ. ඇයි? මේක යට කළු ගලක් තියෙනවා. දැන් කළු ගල තියෙන කෙනා දන්නේ කෙනා ආරනවද? අඩි 20ක් ආරන්නේ නැහැ. එයාට එච්චර මානසික ලඩක් නැහැ. හැබැයි දන්නේ නැති කෙනාට සැකයක් තියෙනවා, කුකුල් අඩියක් තියෙනවා. එනම් හරි ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඇත්තටම කුකුල් අඩියක් තියෙන්නේ මොකුත් නෙමෙයි. අර ඉස්සර කාලේ දැන් අවුරුදු 100කට විතර කලින් මේ ඉඩම් වෙන් කරනකොට මේ මායිමට කොටන්න තැනක් නැහැ. මායින් ගල් ඉවර වෙලා අර කළු ගලේ කෙටුවා මේක. අර ඉඩමේ කෙරවල මේක කියලා. දැන් මේ කුකුල් අඩිය දැකලා මේ මිනිස්සු මෙතන අඩි 20ක් විතර ආරනවා. ආරලගෙන් බලනකොට පර්වත ගලක් තියෙනවා. දැන් ගලට ගාලා හරියනවද, බැනලා හරියනවද? ආයි පත් දාලා වානවා. නැත්නම් ගමේ මිනිස්සු බයිනවනේ. වලවල් වල පොඩිම වැටලා අතපය කැඩෙනවනේ. ආය ආර මනස ඇරුවා වාගෙම ආයි වේදමක් දැරලා අර පස්තික ආයි වානවා. හැබැයි මේක යට තියෙන කළු ගලක් කියලා දන්න කෙනා කවදාවත් ආරන්නේ නැහැ. ඇයි? යට ආරන්න ඕමනාවක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් යට ඇති වෙන්නේ නැහැ. එහෙනම් මාර්ගයේ වඩන කිසිම කෙනෙක් මාර්ගය දන්නේ නැහැ. දන්නව නම් මාර්ගය වඩලා ඉවරයි. ඒ කියන්නේ එයා වඩන්නේ නැහැ. එහෙනම් කියනවනේ අපි මාර්ගය වඩනවා මේ දවස්වල මේ කම කවුරුත් දන්නේ. දන්නේ නැති නිසා තමයි ඒක දැනගන්න වඩන්නේ. දැනගන්න තමයි වඩන්නේ. ඒ කියන්නේ කවුරුත් මාර්ගය දන්නේ නැහැ. දන්න කට්ටිය වඩන්නේ. වඩන කට්ටිය දන්නේ නැහැ. දැන් මම ඉන්නේ කොතනද? දන්නේ නැහැ කියන තැන ඉන්නේ. ඇයි මම තාම වඩනවානේ? මගේ අඩුපාඩු මම දන්නේ නැහැ. මගේ දුර්වලකම් මම දන්නේ නැහැ. සාමාන්‍ය සම්පූර්ණත්වයටපත් වෙලා නැහැ. මේ මේකක් තියෙනවා. හැබැයි මම දැනටම සම්පූර්ණත්වයටපත් වෙලා ඉන්නේ. දැනටමත් මම අවබෝධයටපත් වෙලා ඉන්නේ. දැනටමත් මන්තුල සම්මාවක් තියෙනවා. මේක කිව්වට කවුරුත් පිළිගන්නේ. ලෝකේ හැමෝටම මේක තියෙනවා. දැන් රාතන් වහන්සේලා හිබේ පාල වුණාද? දැස්ස වයින්කොට ටක් ටක් ගාලා වැටෙනවා. අපි අවුලලා අරගෙන ඉතින් ඇඳුම් ඔක්කොම අඳලා ඉතින් පැත්තකින් තින. එහෙම තියෙනවා. එහෙම නැහැ. එහෙම රාතන් වහන්සේලා වැස්සට වාදී වැටෙන්නේ නැහැ. සෝවන් කට්ටිය ගම් වතුරට ගාගෙන එනවද? දැල දාලා ගන්නවා සෝවන් කට්ටිය එළියට. එහෙම තියෙනවද? එහෙම නැහැ. එහෙම ඒ ගම් වතුර වලට එන්නේ නැහැ සෝවන් කට්ටිය. මාළු දැල දැම්මා මූදේ. ගැඹුරු මූදේ අනාගාමී කට්ටිය අම්බෙලා. එහෙම තියනවද? එහෙම නැහැ. කවුද මේ ඒ සෝවන් සකෘදාගාමි අනාගාමි අරිය? අපි තමයි. මේ පෘථුජන හයම තමයි මාර්ගඵල හතරටපත් වෙන්නේ. එතන මේ ඵල හතර උඩින් ආවද? පොළවෙන් මතුනද? නැහැ. එනකොට අරන් ආවා. අවිද්‍යාවෙන් වැයිලා තිබුණා, විද්‍යාවෙන් ඒවා පෑදෙව්වා. ඵල හතර ඉපදෙන හැම කෙනාටම තියෙනවා. දේවදත්ත තෙරුන් වහන්සේ එනකොට රාත්පලේ අරන් ආවේ. පලාතරම තියෙනවා. හැබැයි අවිද්‍යාවෙන් වැහිලා තිබුණේ නිසා අපායට ගිහිල්ලා දුක් විඳලා උඩට ඇවිල්ලා ඒවත් තේරිලා මං කරපු දේවල් වැරදි. ගෞතම බුදුහාමුදුරේ තිබු දිසාවට හැමදාම වැඳලා සමාව අරගෙන ඒ නිවැරදි කරගෙන පච්චේක බුද්ධ වෙලා පිරිනිවන් පානවා. එයාත් ඒක අරන් ආවේ. අවිද්‍යාව වැඩි නිසා ඒක දැඩි ලෙස වැහිලා තිබුණා. අසුමා ශ්‍රාවකයොත් හතරම අරන් ආවා. අවිද්‍යාව අඩුයි. විද්‍යාවෙන් ටක් ගාලා පාද ගත්තා, ටක් ගාලා වැඩ ඉවර කළා. එහෙනම් අපි පල හතර අරන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ තේරෙන ටිකක් තියෙනවනේ අපට. මේවා ඇති වෙලා නැති වෙලා පැවතිලා යනවා. මේ වයසට යනවා වැඩක් නැහැ. මිනිස්සු මේ ලස්සන රටේට වැඩක් නැහැ. අවුරුදු 10 වෙනකොට මේ මිනිස්සු කැතයි. මේවා අලුත්. තා කාලයක් යනකොට පරණයි. මේවා වටිනවා. කාලයක් යනකොට මේක වටින්නේ නැහැ. ඒ කාලේ ගඩොල් කැට වාගේ තිබිච්ච ටෙලිෆෝන් කොච්චර වටිනවද? ලස්සයක් වටිනවා. දැන් ඒක රුපියල් 500ටවත් දෙන්න බෑ. කවුරු ගන්න? ඒව පෙන්නන්නවත් ලැජ්ජයි. එහෙනම් දැන් වටින දේවල් කාලයකින් වටින්නේ නැහැ. දැන් ලස්සන දේවල් කාලයකින් ලස්සන නැහැ. දැන් මේක දැනගත්තාම දැන් මේක දැනුමක් නේද? දැන් මේක තුලින් ලෝකය දකින්න පුළුවන් නම් දැන් ඒක අවබෝධයක් නේද? දැන් ඒ අවබෝධයම මන් තුලත් තියෙන මම තමයි ඒක. මම වටිනවා. මම ලෝකෙට යමක් කළොත් මොකවත් කරුවේ නැත්නම් මං වටින්නේ. එතකොට ඒ ප්‍රශ්නේ මං ළඟත් තියෙනවා. ඒකේන ලස්සන අවලස්සන ඒකත් මම්මයි. එතකොට මේ ලෝකේ සියලුම දේවල් මම වෙනවා වෙනවා මේ නිර්මාණය වෙනවා පවතිනවා කියලා මම දකින හැම දෙයක්ම මෙතනක් තියෙනවා. මේකමයි අතන තියෙන්නේ. එතන තියෙන හැම දෙයක්ම මෙතන තියෙනවා කියලා දැක්කම නම් ප්‍රත්‍යක්ෂ වුණාද නැද්ද? අවබෝධයේ තියෙන්නේ ඒ දැනුම තියෙන්නේ 5%. ඒ 5%ේ දැනුමම අවබෝධයේ බවට පත් කළා. ඒ අවබෝධයම ප්‍රත්‍යක්ෂ කළා. ඒකම මාර්ගඵල නිවන් අවබෝධයේ බවට කළා. ඒකම තමයි මාර්ගඵල වුනේ. එහෙනම් අපිට 100%ම ප්‍රඥාව ලැබිලා විද්‍යාඥෝ පරද්දන්න තරම් තේරිලා මේ ගස්ගල් මේ අම 90 පරමාණු අතුලින් අපිට මේ 84000 කියන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා එදාට රාත් වෙනවා කියලා කිව්වොත් මේක කරන්න පුළුවන් වැඩක්ද? පාරමී පුරන්නේ එතකොට කෝටි ගණන් ඉපදෙන්න වෙනවා. දැනෙන්නේ මොනවද? ඒ ටික හොඳට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ පුරුදු කරනවා. පුරුදු කළා ඒ පුරුදු කරපු දේ තේරිච්ච දේ ඒක තමයි මම අවබෝධ කරගන්නවා. ඒ අවබෝධයත් පුරුදු කරපු දෙත් තේරිච්ච දෙත් ඒ දැනිච්ච දෙත් ඔක්කොම එකයි කියන එක ප්‍රත්‍යක්ෂ කරනවා විපස්සනාව. දැන් මේකට කොච්චර පොඩි ප්‍රතිශතයක් තිබුණත් ඇති තේරෙන එක. අවබෝධය කොච්චර අඩුණත් දැන් අඟුලිමාලටත් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් තියෙන එකම ඵලය මොකද්ද? රහත්. දෙන්නම රහතන් වහන්සේලා. හැබැයි ප්‍රඥාව ලොකු වෙනසක් තියෙනවා. ඉර්ධි වල වෙනසක් තියෙනවා. හැකියාවල් වල දක්ෂකම් වල වෙනසක් නෑ. හැබැයි රාත් කියන එක දෙකම එකයි. කොහමද උනේ? අඟුලිමාලට උන්වහන්සේට තරම් ලොකු දැනුමක් නෑ. කොළයක් කැඩුවොත් ඇලෙන්නේ නෑ. ඒ කියන්නේ අපි වෙනස් කෙරුවොත් ඒක නිවැරදි කරන්න බෑ. හැබැයි විශ්වය වෙනස් කරොත් නිවැරදි කරන. කොහමද? පේරිලා කොළ වැටෙනවා, කොම්පෝස්ට් වෙනවා, ඒක දිරාපත් වෙනවා, උරනවා, ආයි දළු දාන. එයා වෙනස් කෙරුවොත් ඒක යාට වෙනස් කරන්න පුළුවන්. අපි වෙනස් කෙරුවොත් වෙනස් කරන්න බෑ. එන අපි කටපියාණන් ඉන්න ඕනේ. මොකවත් කරන්නේ නැතුව පාඩුවේ වැඩ බලා එන අම්බෙනක කාටයි තියා මාරි. අපිට මේ ලෝකෙ මොකෝ අපි මොනවා කරුවත් ඒක ආයි වෙනස් කරන්න බෑ. විශ්වය මොනවා කරුවත් ඒක වෙනස් වෙනවා. ඒක එයාගේ ක්‍රමවේදය. එහෙනම් පාඩුවේ වෙන දේ බලා ඉන්න තියා මාරි. රාත් වුණා. දැන් මේ අවබෝධය සාරිපුත්ත හඳුන නෑ. උන්වහන්සේ මේ විශ්ව ධර්මයක අවේශණය කරනවා. එතකොට මේක ඇයි මේම වෙන්නේ? ඇයි මේ නාම රූප ඇදෙන්නේ? එතකොට මේ හේතුඵල ධර්මයේ හේතුවක් ඇදෙන්නේ කොහමද? ඒ හේතුව ඵලයේ වෙන්නේ ඇයි? ඇයි ඵලයේ තුල නැවත හේතුවක් ඇදෙන්නේ? දැන් මේවා සති ගාණක් යනවා. දවස් ගාණක් යනවා. ඇයි? ඒක තේරෙන්න එපා. ඒක තේරිලා ඉන්න එපා. උන්වහන්සේගේ දැනුමට උන්වහන්සේගේ අවබෝධයට ඒ පඤ්ඤා පාරමිතාවට එච්චර ගොඩාක් තේරිලා තමයි රත් ඵලයට එන්නේ. අප අරුණාංශට තේරෙන පොඩ්ඩයි. අම්බෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියම පස්ස විසඳුනා රහත් වුණා. හැබැයි බණ කියන්න බෑ. ඉරුදි මොකවත් බෑ. පොළු පාරක් ඇදුනා. පොළු පාර වැදින බව බලාගෙන ඉන්නවා. කවුද ගැව්වේ? දෙකේ දෙක පොළුද, කළුවර ලීද, කැටයන් කපලද? ඒව හොයන්න යන්නේ. පොළු පාරක් වැදුනා. කමක් නෑ. හොඳයි. සන්තෝසයි. පොළු පාරක් අම්බෝන ඉන්නවා පාඩුවේ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා. මේ විශ්වයේ ධර්මතාවය දිහා බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. වෙනස් කිරීමේ උවමනාවක් නැහැ. සිදුවෙන හැම දෙයකම සාදු කියනවා. දානෙ හම්බෙනවා මේ දවස්වල. සාදු සාදු. මටත් පොඩ්ඩක් දෙන්න. දානෙ මේ දවස්වල හම්බෙන්නේ නැහැ. සාදු සාදු. අකුසල පරිසම්. වල් ඇල්වතුර ටිකක් දෙන්න. වළඳලා ඉන්නවා. ඇයි? හැම එකක්ම එක විදිහටම පිළිගන්නවා. එකම මානසිකත්වයෙන් ඒවට මුණ දෙනවා. වෙනසක් නැහැ. අඟුලිමාලට මේක තේරුණා. කඩුව අතේ තියාගෙන මේක තේරුම් ගන්න පුළුවන් වුණා. හැබැයි අපිට මේක තාම තේරුන්නේ නැහැ. අපට තේරිච්ච එක තමයි 이르දි බල සම්පන්න. වැවේ වතුරට ගිහලා අත තිබ්බම වැව ඒමයිස් කැටේ වෙනවා. ඒම උස්සාගෙන ගිහලා තව වලකට තියලා ආයි 이르දිය පැවම මේක වතුර. බලනකොට මේ ඉන්න ලූල්ලෝ ටිකයි මේ ඉන්න කිඹුල්ලෝ ටිකයි ඔක්කොම ටික ආරේ. දැන් මේ මිනිස්සුටි ඒවව නඩත්තු කරන්න බෑ. දැන් මේ වගේ මා විශාල දර කාටුන් බලලා බලලා දැන් අපේ ඔළුව කාටුන් වෙලා තින්නේ. දැන් ඇත්තටම අද වර්තමානයේ කමටන් වඩන කට්ටියක තින කාටුන් ඔළුව. අය අර කාටුන් වාගේ තම ඔක්කොම කල්පනා කරන්නේ. මෙතනින් පැනන අතනින් මතු වුණා. මෙතනින් පැනලා අතනින් මතු වෙනකොට කකුල් කැඩෙනවනේ. දැන් මේ කකුල් වල පත්තු බඳින එක කල්පනා කළාද? නෑ. ඒක කල්පනා කළේ නෑ. එහෙනම් අද අපි වර්තමාන ලෝකයේ මේ අර කෘතිමව කල්පනා කරනවා. අපි තාම මේ ඇහැරිලා නැහැ. අපි ඔක්කොම නිදි. මොකද මේ මෝහය තුල නිදි. අවිද්‍යාව තුල නිදි අපි හැරිලා නැහැ. හැත්ත දන්නේ. ඉර්දි ඕනේ පයින් යන්න පුළුවන්. එච්චරයි. ඒක ඇති. එහෙම අපිට සෑයීමටපත් වෙන්න බෑ. ආන්දරනේ මේ ලොකු දේවල් කියන්න බෑ. මොනවද කියන්න පුළුවන්? මේ ඕගලන්ට කියන්න තරම් මට අවබෝධයක් නැහැ කියන එක කියන්න පුළුවන්. ඒක ඇති. ඒක ඇති. එහෙම සෑයීමටපත් වෙන්නේ නැහැ.